එහෙනම් අපි මේ තපස් ජීවිතයක් ගත කරනකොට හැම මොහොතක් ගන්න මේ නිර්මාණ වෙන එක නවත්තන්න ඕනේ. ඒකට අපි කියනවා ලෝක හැදෙනවයි කියලා. සමහර කට්ටිය ලෝක හැදෙනවා. සමහර කට්ටිය කියන නිර්මාණ හදනවා. සමහර කට්ටිය කියන රාමු හදනවා. සමහර අය කියන පැවැත්ම හදනවා. එහෙම එක එක වචන වලින් කියන මොනම කිව්වත් එකම කාරණාවක් තමයි තියෙන්නේ. යමක් හදනවා කියලා කියන්නේ ඒ හදන දේ තුළ එයා පවතිනවා. අදන් නැහැ කියලා කියන්නේ අදන් නැත්තම් එයාට පැවතෙන තැනක් නැහැ. ඒ නිසා නොපවතිනවා. අන්න කොච්චර සරලද කියලා නිවන. හදපු නිසා අදපු තැන පවතිනවා. අදන් නැති නිසා එයාට ඉන්න තැනක් නැහැ. ඒ නිසා නොපවතිනවා. එයා පිරිනිවන් පාන. රාමු හදන් නැතුව හිටියත්, දෘෂ්ටි හදන් නැතුව හිටියත්, ලෝක හදන් නැතුව හිටියත් පිරිනිවනවා. මොනවා හැදුවත් ඒ හදන දේ තුළ පැවැත්මක් තියෙනවා. අන්න එතන එයා පවතිනවා. ඒ නිසා එයාට ඉපදීමක් අට ගන්නවා. භවයක් නැවත නිර්මාණයක් එයා තුළ තියෙනවා. ඇයි ඒක එහෙම එකක් අදලා එයා. දැන් මේ කුටිය හොඳයි. මේ කුටිය හොඳයි. ඉතින් කුටියක් නැහැනේ. උන්වහන්සේට වයරුවත් මාරු වෙලාද? නිකන් වාඩි වෙලා මේ කුටිය හොඳයි කියලා හිතනවනේ. ඇවිල්ලා ආන ස්වාමීනි වහන්සේ මේ බේත්යෙන් වළඳනවද? නැහනේ. ඇයි එහෙම වෙන්නේ? නැහැ මෙතන කුටියක් අපිට පේන්නේ නැහැ. ඇයි වහන්සේට කුටියක් පේන්නේ නැද්ද? නැහනේ ස්වාමීනි. ඔහොම ප්‍රශ්නයක් වුණා. එක මොණිවරයෙක් ළඟට ගිහිල්ලා මේ ගෝලයෙක් ගිහිල්ලා දවස් දෙකක් ඉඳලා හැවිල්ලා එයාගේ ගුරුවරයාට ගිහිල්ලා කියනවා ඔබ වහන්සේ කමටහන් ගන්න කියපු කෙනාට පිස්සු. ඒ මනුස්සයා මානසික ලෙඩෙක්. එයා ළඟ කමටහන් ගන්න බෑ. ඍෂිවරයා බලවල මොණිවරුන්ට එහෙම වෙන්නේ නෑනේ. මේ ලෝකෙ හොඳටම ඔළුව වැඩ කරන්නේ ඒ කට්ටියට. වෙන්න බෑ. මොනවද? එයා ළඟ ඉතින් මට පිස්සු වැඩේ. මම එතන ඉන්නේ නෑ. ඍෂිවරයා කෙවල් නෑ. එහෙම කියන්න එපා. මේ ලෝකේ සාමාන්‍ය තපස්වරු තමයි හොඳටම ඔළුව වැඩ කරන කට්ටිය. සී කල්පන හොඳට තියෙන. ඒ කට්ටියට මානසික දෙයක් ඇදෙන්නෙම නැහැ. ඒ නිසා ගෙයිල්ල තව ටික දවස් නෑ ස්වාමීනි. එතන ඉතින් මට අනිවාර්යෙන් පිස්සු වැදෙනවා. ඇයි? මේ මනුස්සය නැති දේවල් ඔක්කොම තියෙනවයි කියලා කියනවා. ප්‍රශ්නයක් නෑ. ඒ තියෙන්නේ හැයි කියන එක යාගෙන් ආලා. එතන ටික දවසක් ඉන්න කියලා ඔළුව අත ගාලා ආපහු යවලා ඒ යෝගියා. දැන් මේ යෝගියා ඇත්ත එක කල්පනා කරන. ඇයි? මෙයාට 100%ක්ම විශ්වාසයි මෙයාගේ ඔළුව හවුල් වෙලා කියලා. දැන් පාඩුවේ ඉන්නවා. දැන් මුනිවරයා ආපහු ඇවිල්ලා කියනවා ඔයාට කුටියක් අදලා දෙන්නද? එයා දන්නවද මේක ලෙඩේ වැඩි වෙලා තියෙන්නේ. මේ ස්වාමිනේ කුටිය එපා මට. නෑ කුටියක් අදන්න ඕනේ. ඔහම ඉතින් පිනිබාගෙන ඉඳලා අරියනවා. කුටියක් අදලා ලස්සන්ට මති මං වාගේ සන්තෝෂෙන් ඉඳිපා. මං සන්තෝෂෙන් නෑ මොනවාතර මොකවත් නෑ. ඊපස්සේ කිව්වාලේ දැන් කමක් නෑ. වෙන දෙයක් කළා ඔළුව හවුල් වුණත් කමක් නෑ. ස්වාමිනේ කුටියක් අද මේ මොනවා. එහෙනම් මේ කුටියේ ඉන්නකෝ එතකන් තාව කාලිකෝ කියලා කිව්වල්. මොනවද ඒතර කුටියක් නෑ. දැන් කුටිය හදනකන් තාව කාලික ඉන්න කිව්වා. සේනම් ඔළුව කන දැන් මෙතන ඉන්නවද අපෝ යනවද? දැන් එතනට යන්න බෑ. එතන පිළිගන්නෙත් නෑ. හරි කමක් නෑ. කොතන කුටියද? මේ තින්නේ මේ කුටිය ඉන්න. සාමනේ දොර කොයි යන්නේ තින්නේ? දැන් හරයාගේ ඔළුව මෙයා චෙක් කරනවා. ඇයි මිනිස්සු පේන්නේ නැද්ද මේ තින්නේ දොර? මේකෙන් ඇරලා ඇතුල්ලලා පරිස්සමෙන් ඉන්නෝනේ. හරි ගෙල්ල වාඩි වෙලා ඉන්නවලු කල්පනා කරගෙන. දැන් සානාල දොර වැවුවද කුටියේ? හරි මං වාන්නම් දොර කියලා. දොර වාන. දැන් මේ මිනිස්සු සම්පූර්ණයෙන් අවුල්. නම් මොණිවරය ඇතුළේ ඉන්නවලු. දැන් ගොම්ම දවස් දෙක සතියක් විතර ගියාම එයා මොණිවරය ළඟට ඇවිල්ලා ආනවලු. ස්වාමිනි ඔබ වහන්සේට මානසික අවුලක් තියෙනවා වාගේ මට දැනෙනවා. ඊට පස්සේ මුනිවරයා කිව්වලු ඇයි උඹ ඉතින් ඇඟි මුත්තන් කතා මට පිස්සු ඕම කියපංකෝ මට පිස්සු කියලා මට දැන ඕකනේ ඇත්ත. මොකද මානසික ලෙඩක් කල්පනා මදි ඇයි උඹ ඒ වගේ ඒවා කියන්නේ. හරි දැන් මට පිස්සු කියලා හිතෙනවා. ඇයි එහෙම හිතන්නේ? නෑ ස්වාමීනි දැන් කුටි නෑනේ. දැන් ඔබ වහන්සේ තෙලිමානෙ ඉන්නේ. ඔබ වහන්සේ අර ගල්තලාවේනේ සතපෙන්නේ මම දන්නවනේ. ඔබ වහන්සේ මටත් කුටියක් දීලා තිනානේ තාවකාලික. ඒක දොරවල් දැනෙන මොකවත් නෑනේ. හරි වාලයක් තියෙනවා, බිත්ති හතරක් තියෙනවා, දොරක් තියෙනවා, පොළොව ලස්සන්ට සමතලාවට තියෙනවා, මෙන්න මේ විදිහට තිබුණොත් කුටියක් කියලා කවුරු හරි කෙනෙක් කලින් කියලා තිනවනේ. කුටියක් කියන්නේ මෙන්න මේම එකක් කියලා හිතාගෙන ඉන්නවනේ. කුටියක් කියලා කියන්නේ එලිමානේ ඉන්න එකක්, විවෘතව ඉන්න එකක්, ආවරණ නැතුව ඉන්න එකක් කියලා කවුරු හරි කියලා තිබුණොත් දැන් ඔබ මේක කුටියක් කියලා පිළිගන්නවද නැද්ද? ස්වාමිනේ පිළිගන්නවා. මම ඒක පිළිගන්න නිසා තමයි මට මේක කුටිය. උඹ අරක පිළිගන්න නිසා උඹට මේක කුටිය නෙමෙයි. උඹට අරකයි කුටිය. දැන් තේරෙනවද කාගේ දොළුව? ස්වාමිනේ මගේ ඔළුවයි අවුල්ලා තින්නේ. එදා තමයි තේරුනේ මුනිවරයා ඔළුව හරියටම බඩ. අපි පූර්ව නිගමනයක ඉන්නවා. බිත්ති හතරක් තිබිලා, දොරක් තිබිලා, වාලයක් තිබිලා, ඒකේ ඇතුලේ හඳම් පුටු මේස තිබුණා. මේක කුටිය කියලා අපිට එකක් කියලා තියෙනවා. එතකොට කුටියක් කියනකොට අපි දන්නා මෙන්න මේම එකක් තමයි කුටිය. මේම තිබුණොත් තමයි කුටිය. ඒ මතකයට සාපේක්ෂව තමයි අපි කුටිය හොයන්නේ. හැබැයි අර මුනිවරයාට එයාගේ ගුරුවරයා කියලා දෙනවා අර කුටියේ ඉන්න ඔයා. මේ කුටින් ස්වාමිනේ කුටි කියන්නේ මොනවද? විවෘත ස්ථානයක සුවසේ විවේකීව භාවනා යෝගී ඉන්නවා නම් ඒ වැඩහින්න තැනට කුටිය කියලා කියනවා. ඔහොම එකක් එයාට කියලා තිනවා. එතකොට එයාට සාපේක්ෂව මේ ගස්ගල් යට ඒ හැම තැනම කුටි. එතකොට එයාට කුටි කියන්නේ මොනවද? අරක. දැන් මෙයා ගමකින් ආපු කෙනෙක්නේ. එතකොට මෙයාට කුටි කියන්නේ මොකද්ද? අරක. එහෙනම් මේ පූර්ව නිගමනයේට ඇතුළත තියෙන මතකයට සාපේක්ෂව ආපු ප්‍රශ්නය. ඒක මිනිස්සු අපට කියලා තිනවා. මෙන්න මේ වගේ දේවල් මෙන්න මේ වගේද. දැන් මේකට හනුව මේ අවබෝධයට අනුව දැන් අපි ලෝකේ රාතන් වහන්සේලා හොයන්න යනවා. හොයන්න යන්නේ කොහොමද? රාතන් වහන්සේලා නෙමෙයි හොයන්න යන්නේ. අර පූර්ව නිගමනයක් තියෙනවා. සාන්ත දාන්ත වූ නිර්මල වූ බොහොම මේ තැම්පත් ගමනක් තියෙන කතා කරන එක උන්වහන්සේටත් ඇහෙන්නේ වටපිට බලන්නේ නැති බොහොම නියතමානීව නියඬව බිම්බලාගෙන ඕම එකක් ඇතුලේ තියෙනවා අපිට. දැන් ඕම චරිත තියෙනවද ලෝකේ? ඒ කියන්නේ මේ හැමතැනම තියෙන පූර්ව නිගමනයක ප්‍රශ්නයක්. කලින් අපි මේ කියන්නේ මේ වගේ එකක්. එහෙම අපිට මිස්තිර නිගමනයක් තියෙනවා. දැන් අපි මේ වඩන කමඨාන්ත ලෝක තියෙන එකයි අපි මුනිවරයාගේ කතාව අපි ගත්තේ. නැත්නම් උන්වහන්සේට අපහාස කරන්න අපිට අදහසක් නම් උන්වහන්සේ අදටත් ශ්‍රේෂ්ඨ ජීවමාන වැඩ ඉන්නවා. එතකොට මේ උත්තමයාගේ මේ උදාහරණය අපි ගත්තේ අපි තුල කුමන මතකයක් තියෙනවද? ඒ මතකයට සාපේක්ෂව අපි ලෝකේ බලන්නේ. දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කිව්වම මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල තියෙන සම්මා දිට්ඨිය, දුක ඇතිවීමට හේතුව, දුක නිවීම, දුක නිවන මාර්ගය. ඔවම කියලා හතරක් ගත්තා. මේ අතරින් ලෝකේ දැක්කොත් ඒක සම්මා දිට්ඨිය. දැන් ලෝකෙම මිනිස්සු දන්නවා සිතට එක අරමුණකට වඩා ඉන්න බෑ කියලා. සිතක් එක මොහොතක එක අරමුණක තමයි ඉන්නේ. දැන් මේ අරමුණු හතර දුන්නාම හතර ඉන්නේ කොහමද? මිනිසෙට හින්න අරමුණේ හින්ද බැරි නම් දැන් හතරක ඉඳලා සම්මා දිට්ඨිය බලන්නේ කොහමද? කවදාවත් සම්මා දිට්ඨිය ලෝකයා දෙන්නේ නැහැ. එහෙනම් මේ කියන හැම ධර්ම කාරණාවකටම, කමඨාණකටම, භාවනාවකටම පූර්ව නිගමනයක් අපිට දීලා තියෙනවා. මේ කියන්නේ මෙන්න මේ වගේ එකක්. හැබැයි මෙන්න මේ වගේ එකක් කියලා කියපු කෙනෙක් වඩපු කෙනෙක් නෙමෙයි. ඒක දන්න කෙනා, එයාගේ අවබෝධයට, එයා ඉගෙනගත්ත ඒ උපාධි වලට දැනුමට අනුව එයා නිර්වචනයක් වෙන මෙන්න මේ වගේ එකක්. මේ කියන දේ මේ වගේ එකක්. එතකොට ඒක අපි ගත්තාම ඒකට සාපේක්ෂව අපි ලෝකෙ බලනවා. ඒ නිසා ඒ ඔරිජිනල් එක අපට පේන්නේ නැහැ. ඒ මුනිවරයා ඒ ශිෂ්‍යයාට කතා කරලා සති දෙකකට විතර පස්සේ ලෙක්චර් එකක් දීලා තිබුණා. අදටත් ගොඩාක් දුරට සමහර යෝගිවරුන්ට උපදෙස් දෙනකොට ඒ ගුරුවරු ඒව උදාහරණයට ගන්නවා. ඒ කියන්නේ ඒක විශේෂ නිර්දේශයක් වෙලා. ඒ සිද්ධිය විශේෂ නිර්දේශයක් වෙලා ඒ තපෝවණේට. අඬගාල පෙන්නලා තිනවා දැන්. බිත්ති තිබුණොත් ගයක් නේද? ඔව් කුටියක්. දැන් ගහේ හේතුව ඇන්නේ ඒක බිත්තියක් නෙමෙයිද? බිත්තියක් නේ. දැන් වාලයක් තිබුණොත් කුටියක් නේද? දැන් මේක වාලේ නෙමෙයි, දැන් තෙමෙන්නේ නැහනේ, පිනිබාන්නේ බැලුවල ගයි කුල හරි වාලේ තමයි. දැන් අපට ආවරණයක් ඕනේනේ. දැන් ආවරණය හඩි 8කින් තියෙන්න ඕනේ, 10කින් තියෙන ආවරණයක් නෝනේ. දැන් ඔයාලා කොච්චර දුර පේනවද? මේ අපිට සාමාන්‍ය කිලෝමීටරයක් එතන යට පේන්නේ ඇයි? ගස් වලින් වැහිලානේ. දැන් ඒක තමයි ඔයාගේ මේ සත්‍ය ආවරණය. මේ පැත්තේ සාමාන්‍ය මේ පැත්තේ තේ වගේ දුරකට යා පේන්නේ ඇයි? ගස් වලින් ඔක්කොම ආවරණය. දැන් ආවරණ අතර හරිද? හරිනේ. බිත්ති තිනවද? වාලේ තිනවනේ. දැන් මේක කුටියක් කියලා හිතන්න බැරිද? ආයි ඔළුව කනවලු. ඒ කියන්නේ මේවා මේ විදිහට තියෙන්න ඕනේ. මේ විදිහට පවතින්න ඕනේ කියලා එයා දැඩි ලෙස විශ්වාස කරනවා. දැඩි මිත්‍යා දෘෂ්ටියක ඉන්නවා. ඒ දැඩි මිත්‍යා දෘෂ්ටිය තමයි අද ලෝකේ මෙච්චර ප්‍රශ්න වලට හේතු. ඒ තියෙන පරිසරය තුලින් ඒක දකින්නේ නැහැ එයා. ඒ දකින මානසිකත්වයේ නැහැ. කුමක්කෝ දෙයක් නිර්මාණය වෙනවා නම් ඒ නිර්මාණයේ තුලින් එයාගේ විමුක්තිය දකින්න ඕනේ. ක්‍රියාවක් තියෙන ක්‍රියාව තුලින් විමුක්තිය දකින්න ඕනේ. දැනෙනවා නම් හැඟෙනවා නම් දෙයක් ඒ දැනීම තුලින් ඇඟීම තුලින් එයාගේ විමුක්තිය ප්‍රත්‍යක්ෂ කරන්න ඕනේ. ඒ දක්ෂකම නැත්තම් එයාට කවදාවත් ඉතර වෙන්න බෑ. ඒ මුනිවරයා ඒ ගුරු ගෝලයාට උගන්වලා තියෙන්නේ මොකවත් නෙමෙයි. වර්තමානයේ තියෙන දේ තුලින් වර්තමානයේ තුලින්ම වර්තමානයේ ගොඩනගන ක්‍රමවේදයක්. මජ්ක්‍ධිමා පටිපදාන යෝගයේ තුල මජ්ක්‍ධිමා පටිපදාන යෝගෙන් ගොඩනගන ක්‍රමයක් උගන්වලා තියෙන්නේ. අන්ත දෙකම නැහැ. ඒක බොහොම ගැඹුරු එකක්. ඒක සාමාන්‍ය මිනිසෙකුට තේරුම් ගන්න අපහසු එකක්. මම මෙතන වැඩ හින්නවා. මම මෙතන වැඩ හින්නවා තුල වර්තමානය ගොඩනගනවා. ඒ හැම මොහොතක්ම අලුතෙන් අලුතෙන් දකිනවා. හැම මොහොතක් ගානෙම අලුත් කර කර ඒ වර්තමානයේ තුලම වර්තමානය ගොඩනගනවා. අතීතයක් ඇදෙන්නෙත් නෑ, අනාගතයක් ඇදෙන්නෙත් නෑ. අද අපිට නැත්තේත් ඕක තමයි. අපි ජීවත් වෙන පරිසරය පරිභෝජනය කරන ඒ බඩු බාහිරාදිය සිව්පසය මේ හැම දෙයකලිම අපි වර්තමානයේ ගොඩනගන්නේ නැහනේ. උදේ දානේ වළඳලා කල්පනා කරන දවල් දානට සැරටම්බුන තොඳයි කියලා. අපි ඉන්නේ අනාගතේ. දවල් දානේ වළඳලා කල්පනා කරන අවශ්‍ය ගිලම්පස ටික සීතලටම්බුන තොඳයි. තාම මේ වළඳලා ඉවර වුණා විතරයි. වළඳන ගමන් කල්පනා කරන ඊයනම් දාන නියමට ආවදනම් වැඩක් නෑ, පුන්නක් වාගේ වැඩක්ම නෑ. මේ වළඳන ගමන තින්නේ ඊයේ. එහෙනම් අපි දන්නේ නැ මේ වර්තමානිය තුල ඒ වර්තමානිය විනාශ නොවි නැවත නැවත ඒක ප්‍රතිසංස්කරණය කරන්න. ඇයි මොහොතක් පාසා මොහොතක් මේක වෙනස් වෙනවා නම් වර්තමානේ නඩත්තු කරන්න පුළුවන්ද? බෑ. එහෙම වර්තමානේ පවතින්නේ නැ. එහෙනම් මොකද කරන්න ඕනේ? ඒ වර්තමානේ නැවත නැවත ගොඩනගන්න ඕනේ. එතකොට අර වෙනස් වෙන තුල මේක නැවත නැවත ගොඩනගෙනවා. එහෙනම් වර්තමානය කවදාවත් අපෙන් අයින් වෙන්නේ වර්තමාන මොහොත තුල 100 පවත්නවයි කියන එක ලෝකේ කාටවත් කරන්න බෑ. වර්තමානයේ 100 කොහොමද පවත්න්නේ? වර්තමානයේ පවතින්නේ නැහනේ. ඒ පවතින්නේ නැති වර්තමානයේ නැවත නැවත ගොඩනගනවනේ. ඒක නැවත නැවත 100ෙන් දකින. එහෙනම් ඒ වර්තමාන මොහොත අලුත් කරනවා. තප්පරෙන් තප්පරයට අලුත් කරනවා. නැවත නැවත අලුතෙන් දකිනවා. හැම මොහොතක්ම මේ ලෝකේ අපට අලුත්. හැම සැනයක්ම හැම තප්පරයක්ම මේ ලෝකේ හැම දෙයක්ම අලුත් අපට. මෙන්න මේ අලුත් කියන මානසිකත්වයෙන් දකින්න ඕනේ. භික්ෂුන් වහන්සේලා දෙනමක් අතර පොඩි වමකක් වචන වමාරාවක් ඇතිනවා, අමනාපයක් ඇතිනවා. විනාඩි 5 නැවත කියලා හොඳට කතා කරනවා. ස්වාමිනී කොහොමද මේ ගිලම්පස මුකුත් අදන මටත් පොඩ්ඩක් දෙන්න. මට දැන්නේ බැනලා ගියේ ගිලම්පස ඉල්ලනවා. ඇයි? අර මොත ගියා. දැන් මේක වෙන මොතක්. ඒ වර්තමානයේ යම්කිසි වරදක් තිබුණ එක සාකච්ඡා කළේ ඉවරයි. දැන් මේක අලුත් මොහොත. මේක මේ වර්තමානිය තුල අරක නැහැ. ඒ විදිහට මානසිකත්වය අලුත් කරන්න පුළුවන් මේ ලෝකේ කිසිම දෙයක් නඩත්තු වෙන්නේ නැහැ. දැන් අපේ ජීවිතේ ගොඩක් දේවල් නඩත්තු වෙනවා. ඒ නඩත්තුව තුල තමයි මේ පැවැත්ම නිර්මාණය. පැවැත්ම කියන්නේ නඩත්තුවනේ. තාපසය තුල නඩත්තුවක් තියෙන්න බෑනේ, පැවැත්මක් තියෙන්න බෑනේ. එනං අද අපේ ජීවිතයේ මෙච්චර පැවැත්මක් තියෙන්නේ නඩත්තුවක් තියෙන්නේ ඇයි කියලා ඇහුවාම මොකවත් නෙමෙයි මේ කියන අවිද්‍යාව. අලුත් වෙන්නේ අපි. දැන්නා අවුරුද්දක් ගියලත් මතක තියාගෙන ඉන්නවා. ගුරුවරයා මට ප්‍රසිද්ධියේ බැනලා අපහාස කළා. ගුරුවරයාට පාඩම් උගන්වනවා මම. ඇත්තටම මම මේ පාඩම් ඉගෙන ගන්නේ. අලුත් වෙන්නේ ඒක. ඒක ඉවරයි. ඒක මේ මොතෙන් ඉවරයි. දැන් මේක වෙන මොතක්. මේ මොහොත තුළ එහෙම කතාවක් නැහැ. කවුරු බැන්නේ නැහැ මට. එහෙම අපේ මානසිකත්වේ නැවත නැවත අලුත් කරන්න පුළුවන් නම් හැම මොහොතක්ම අලුතෙන් දකින්න පුළුවන් නම් හැම රූපයක්ම හැම ශබ්දයක්ම හැම ගන්ධයක්ම හැම මානසිකත්වයක්ම අලුතෙන් දකින්න පුළුවන් නම් අරකින වර්තමාන මොහොත තුල තමයි ඉන්නේ. එහෙම නැතුව මම වර්තමානයේ කියලා එකක් අදාගෙන හිටියාම දැන් විනාඩි 5ක් විතර යනකොට දැන් ඒ වර්තමානේ තියෙනවද? මම අතීතයක් වර්තමානයේ කියලා හිතාගෙන මෝහයක් නඩත්තු කරනවා. දැන් මේක පව් වෙලා ඉවරයි. මේක අතීතේ වෙලා ඉවරයි. ඒ අතීතේ නැවත ගෙනල්ලා මෙතන තියාගෙන නෑ නෑ ඒක අතීතේ නෙමෙයි ඒක පව්ුන් නෑ ඒක තාම තියෙනවා කියලා මේ මේකන් නඩත්තු කරනවා. සම්පූර්ණ මුලාව මේ නඩත්තු කරන්නේ. මෝහයක් එයා ප්‍රගුණ කරනවා එයා තුල. වඩනවා මෝහයක්. මේ ශනේය තුල සිදුවෙන දේ ඊළඟ ශනේ නෑ ඒක වෙනස්. තප්පරෙන් තප්පරයට ලෝකේ වෙනස් වෙනවා. තප්පරෙන් තප්පරයට වර්තමානයේ අතීතයට යනවා. අතීතයේ වර්තමානයට එනවා. ඒ වර්තමානයේ අතීතයට යනවා. එතකොට කොහොමද මේක රඳවන්නේ? අපි වඩන කමඨාන, අපි වඩන මාර්ගය නිවැරදිව අපට කවදද තේරෙන්නේ? එදාට කවුරුත් මාර්ගේ වඩන්නේ නැහැ. ඇයි? නිවැරදිව තේරෙනකොට ඒක ප්‍රත්‍යක්ෂ වෙලා ඉවරයි. ඒක වඩන්න දෙයක් නැහැ. මේක වැඩිලා ඉවරයි. මේක තාම තේරිලා නැහැ. අන්න ඒ තේරිච්ච නැති ප්‍රශ්නේ මේ තියෙන්නේ. හරියටම මේ ලෝකේ මේ නාම රූප කියන්නේ මොකද්ද කියලා තේරුණොත් යට වඩන්න දෙයක් නැහැ. තේරුණාම ඒක ප්‍රත්‍යක්ෂ වෙනවා. හරියට තේරුණොත් ඒ තේරිච්ච එකම අවබෝධය වෙලා ඒ අවබෝධයම ප්‍රත්‍යක්ෂ වුණාම දැන් මොකද්ද වඩන්නේ? වඩන්න දෙයක් නැහැ. ඒක අර ඇයෙනකොට සුතමේ ඥාණයෙන් මේ රාතුනේ ක්‍රමයට. ඇයි ඒක හරියටම ප්‍රත්‍යක්ෂ වෙනකොට මේ වඩන් දෙකක් ඉතුරු වෙලා නැහැ. වඩන් දෙකක් ඉතුරු වෙලා තින්නේ තාම තේරිලා නැති නිසා. වඩනවා කියනකොටම කමටහන් දෙන්නේ, ඒව සාකච්ඡා කරන්නේ, ප්‍රශ්න අහන්නේ, උත්තර දෙන්නේ ඇයි? වඩනවා කියන්නේ මෙයාට තාම තේරිලා නැහැ. වඩන් දෙ ඉතුරු වෙලා තියෙනවා. තවත් මේක මේ වඩන් ද තියෙනවායි කියලා කියන්නේ මේක ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ.